नमस्कार वेवा दम्रुवनत समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनत समदा तिसारन शरणयामि। साधु साधु साधु। नमो बुद्धाय। ඒ භාග්‍යවත් අරහත් අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප වෙත දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මහත් කරුණාවෙන් අපට කියලා දුන්න අපගේ මහෝත්තම කල්යාණ මිත්‍ර රත්නය පරම පූජනීය අපගේ පින්වත් ගුරු දේවයාණන් වහන්සේට අප සියලු දෙනාගේම ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත් මෑණියන් වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අහන්න තරම් වාසනාවන්ත වුණා. ඒ වාසනාව අපට ලැබිච්ච නිසා අපි ආපු සසර ගමන කෙබඳු එකක්ද කියලා අපිට දැනගන්න වාසනාව උදා වුණා. ඒ වාසනාව සසරේ ගමන් කරන කෙනෙකුට හැමදාම ලැබෙන්නේ. ඒ වාසනාව සසරේ ගමන් කරන කෙනෙකුට ඉතාමත් කලාතුරකින් ලැබෙන වාසනාව. ඉතින් ඒ අපගේ සසර ගමන පෝෂණය වෙන්නේ කොහොමද? අපගේ සසර ගමන නතර වෙන්නේ කොහොමද කියලා අපිට බුදුරජාණන් වහන්සේ කියලා දුන්න ඉතාමත්ම වටිනා සූත්‍ර දේශනාවක් තමයි අපි මේ දවස්වල ඉගෙන ගනිමින් ඉන්නේ. ඒ තමයි පුත්තමංස සූත්‍රය. මොකද්ද පුත්තමංස සූත්‍රය? පුත්‍රයාගේ මාංශ ගැන වදාළ දේශනාව. ඒ උපමා කොට භාග්‍යවතුන් වහන්සේ වදාළ දේශනාව තමයි අපි ඉගෙන ගනිමින් ඉන්නේ. එතන මේ සූත්‍ර දේශනාවේ ගිය වතාවේ අපි භාග්‍යතුන් වහන්සේ මුලින්ම දේශනා කළ දහම් කොටස ඉගෙන ගත්තා. අපි මේ ආහාර සසර ගමන පෝෂණය කරන, උපත පෝෂණය කරන, උපන් සත්‍ය අවපෝෂණය කරන ආහාර වර්ග ගැන තමයි ඉගෙන ගනිමින් සිටියේ. එතකොට ඒ ආහාර ගැන ඉගෙන ගන්න අතරතුර අපිට මේ භාග්‍යතුන් වහන්සේ වදාළ පුත්තමංස සූත්‍රය ඉගෙන ගන්න වාසනාව ලැබුණා. එතන මේ සූත්‍ර දේශනාවේදී ගිය වතාවේ අපි ඉගෙන ගත්තා භාග්‍යවතුන් වහන්සේ මේ ආහාර වර්ග හතරෙන්, ඒ කියන්නේ කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියන මේ ආහාර වර්ග හතරෙන් සසර ගමන පෝෂණය වෙන හැටි දේශනා කරද්දී කබලින්කාර ආහාර ගැන දකින්න ඕනේ පිළිවෙල ගැන තමයි පුත්තමංස සූත්‍රයේ මුලින්ම අපි ගියවතාව ඉගෙන ගත්තේ. ඉතින් ඒ සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ එතනදී අපිට කියලා දුන්නා අපි මේ ගන්න ගොරෝසු සියුම්ම ආහාර ගැන දකින්න කියලා ක්‍රමයක්. ඒ උපමාව තමයි කාන්තාරේ ගමන් කරන අම්ම කෙනෙකුගේ තාත්තා කෙනෙකුයි දරුවෙකුයි ආහාර නැතුව යද්දී මේ දෙන කතා වෙනවා අපි කොහොමද ආහාර හොයාගන්නේ. එතන ආහාර හොයාගන්න කාන්තාර ක්‍රමයක් නැහැ. එතන මොකද කරන්නේ? මේ අම්මයි තාත්තයි කතා වෙනවා අපි මේ දරුවා මරලා අපි මස් කාලවත් මේකෙන් ඈතර වෙමු කියලා. එතන කරන්නම දෙයක් නැතිකම නිසා තමයි අම්මයි තාත්තයි මේ වගේ තීරණයක් ගත්තේ. මොකද දැන් තුන් දෙනාම නැත්තම් කාන්තාරෙදි මැරිලා යන. අම්මයි තාත්තයි ඉතරුනත් ආයේ දරුවෙක් හදාගන්න පුළුවන්. ඉතින් මේ නමුත් අම්මා තාත්තා දෙන්න එක්කෙනෙකුට තමන් මේ හදපු දරුවව මරන්න බෑ. ඒ දරුවා අම්මයි තාත්තයි එහාට මෙහාට අම්ම ගාවට යවනව තාත්ත, තාත්ත ගාවට යවනව අම්ම. අන්තිමට ඒ වෙහෙසට දරුව මැරෙනවා. දැන් දරුව මැරුණට පස්සේ ඒ දරුවගේ එතන ජීවිතේ නෑ. එතන තියෙන්නේ නිකන් මලමිනියක් විතරයි. ඉතින් මේ මස් චුට්ටක් අනුභව කරලා කයේ ක්ලාන්ත ගතිය නැති කරගන්න බඩ පිරෙන්න කයිද අම්මයි තාත්තයි? නෑ, යම් වෙහෙසක් තියෙනවා නම් ඒක දුරු වෙන යම් ප්‍රමාණයක් ආහාරයට ගනි. සතුටින් ආහාරයට ගනිද? නෑ, අඬ අඬ ශෝක කර කර. කොමගේ එකම පුතා කීකේ තමයි ඒක ගන්න. ඉතුරු කරගෙන ආපහු ගිහිල්ලා හොඳට උයලා කන්න ඕනේ කියලා අදහසකින් ඉතුරු කර ගනිද? නෑ, එතෙර වෙන්න තව දවසයි නම් තියෙන්නේ. ඒ දවස කන්නේතු යන්න පුළුවන් නම් ඒ අම්මයි තාත්තයි මොකද කරන්නේ? අර තියෙන මස් ටික වීසි කරලා දාලා ඒ වෙහෙස දරාගෙන ඒ ගමනියයි. ඒතර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා මහණෙනි, මේ ගන්න ආහාරයේ දිහා ඒ විදිහට දකින්න. ඒ විදිහට බලන්න. ඔය විදිහට මේ ගන්න ආහාරය ගැන දැකලා නුවණින් විමසලා යම්කිසි කෙනෙක් මේ අවබෝධය පිණිස නුවණ මෙහෙව්වොත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා එයාට තමන් ගන්න ආහාර වේල එයාට පුළුවන් පංචකාම ගුණික රාගයම අවබෝධ කරන්න. අවබෝධ කරලා අනාගාමී කෙනෙක් බවට පත් වෙන්න. ආයමත් මේ ඇස කන නාසය දිව කයින් මේ සතුට ලබන මේකේ මේ ඇස කන නාසය දිව කය මනසට වසඟ වෙලා වේදනා විඳින සසරෙන් එයාට එතෙර වෙන්න. ඒ කාම ලෝකේ කරා නොයෙන්න තමන්ගේ ජීවිතේ ප්‍රඥාව පුබුදව ගන්න එක උපකාර වෙනවා කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ නම් මේ කබලින්කාර ආහාරය අවබෝධ කරොත් එයාට මොනවා වෙනවා කියලාද දේශනා කළේ? එයාගේ මේ පංචකාම ගුණ පිළිබඳ තියෙන රාගය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙනවා කියලා දේශනා කළා. ඊළඟට අද අපි දැන් ඉගෙන ගන්නේ භාග්‍යවතුන් වහන්සේ ඒ සූත්‍ර දේශනාවෙම දිගටම දේශනා කරගෙන යනවා. කතංච භික්ඛවේ පස්සාහාරෝ දට්ඨබ්බෝ. දෙවෙනි ආහාරය මොකද්ද? ස්පර්ශ ආහාරය. භාග්‍යවතුන් වහන්සේ අහනවා පින්වත් මහණෙනි, මේ ස්පර්ශ ආහාරය දැනගත යුත්තේ කොයි විදිහටද? දැන් මේ අපි ස්පර්ශය කියන එක දැන් අපි යම්කිසි මට්ටමකට තේරුම් අරන් ඉන්න භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවක. ඒ තමයි ස්පර්ශය කියන්නේ තින්නම් සංගති පස්ස. කරුණ තුනක එකතු වීම ස්පර්ශය. මොනවද? ඇසත් රූපයත් ඇසේ විඥානයත් එකතු වීම මොකද්ද? ස්පර්ශය. කනත් ශබ්දයත් නිසා හටගන්නා කනේ විඥානය. ඒතර මේ තුනේ එකතු වීම මොකද්ද? ස්පර්ශය. නාසයත් ගඳ සුවඳත් නිසා හටගන්නා නාසේ විඥානය. ඒ කියන්නේ මොකද්ද? ගඳ සුවඳ දැනගන්නා. දැන් නාසය හමුවට ගඳ සුවඳ පැමිණුනහම ඒ ගඳ සුවඳ දැනගන්නේ කොමකින්ද? ඒ දැන ගැනීම කියන සිද්ධිය සිද්ධ වෙන්න විඥානය පිහිටියා කියන දේ එක්ක. විඥානයෙන් තමයි දැනගන්නේ. ඊළඟට දිවයි රසයයි විඥානය එකතු වීම දිවේ ස්පර්ශය. කයයි පහසයි විඥානය එකතු වීම කයේ ස්පර්ශය. ඒ කියන්නේ මනසයි අරමුණ නිසා මනසින් අරමුණ දැනගන්නවා. ඒකට කියන විඥානය. මේ කරුණ තුනේ එකතු වීම ස්පර්ශය. ඊතර මේ ස්පර්ශය භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ආහාරය. ඉපදිච්ච සත්වයාට පැවැත්ම පිණිසත් උපතක් කරා යන සත්වයාට අනුග්‍රහ පිණිසත් පවතින ආහාරය. එතකොට මේ ආහාරය ගැන දැනගන්න ඕනේ කොහොමද? දැන් මේ ස්පර්ශ කියන එකෙන් එහෙනම් අපිට ගැලවෙන්න පුළුවන්ද? බෑ. ඇස් දෙක ඇරියද යම් මොහොතක ස්පර්ශයෙන් ගැලවෙන්න පුළුවන්ද? බෑ. නාසය තියෙනවා. ගඳ සුවඳ දැනෙනකින් බේරෙන්න පුළුවන්ද? බෑ. කන තියෙනවා. ශබ්ද ලෝකේ පවතිනවා නම් අපියවට ඒ කනයි ශබ්දේ විඤ්ඤාණය එකතු වෙනවා කියන සිදුවීමෙන් ගැලවෙන්න පුළුවන්ද? බෑ. අපි ආහාර ගන්නකොට රස විඳිනකොට ඒ දිවයි රසයේ විඤ්ඤාණය එකතු වෙනවා කියන කාරණෙන් අපිට ගැලවෙන්න පුළුවන්ද? බෑ. ඊළඟ කය තියෙනවා. පරිසරයේ තියෙන සීතල රසණය ඊළඟට සුළඟ දාහය මේවා කයට නොදැනී තියනවා කියන කාරණය වළක්ව ගන්න පුළුවන්ද අපිට? දැයි නැතු වෙන්න පුළුවන්ද? දැ ස්පර්ශයෙන් ගැලවීම නෑ. අපේ මනසට අපි ඉන්න වෙලාවට අරමුණු වෙනවා ගලාගෙන මේ තුන එකතු වෙනවා කියන කාරණයෙන් ගැලවෙන්න පුළුවන්ද? එන්න එපා කියලා නවත්ත ගන්න පුළුවන්ද? බෑ. ඒක ආහාරයක්. එතකොට භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ ස්පර්ශ ආහාරය කොහොමද දැනගන්න ඕනේ? හරිම ලස්සනට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. හම ගලවා දෙමු, ගව දෙනක් ඉන්නවා. ඔන්න හිතන්න කියන කවුද ඉන්නේ? හම ගලවපු ගව දෙනා. එතන මේ ගව දෙනගේ කොහෙවත් හම නැහැ, සම්පූර්ණයෙන් හම ගලවන. හැබැයි මෙරිච්ච ගව දෙන පණ පිටින් හම ගලවපු ගව දෙනක් ඉන්නවා කියලා හිතන්න කියන. ඉතින් මේ ගව දෙන බිත්තියකට හේතු වෙලා ඉන්නවනම්, ඒ බිත්තිය ඇසුරු කොට ඉන්න සත්තු ඒ ගව දෙන කන්න පටන් ගන්නවා. හේතුව මොකද්ද? හම ගලවලා. රෑ ගිහිලා බිත්තියකට හේතු වුණත් මොකද වෙන්නේ? බිත්තියම් තාක් සත්තු ඉන්නවද, ඒ සත්තු කන්න පටන් ගන්නවා. වතුරක බැහැගෙන ඉන්නවනම් මොකද වෙන්නේ? වතුරේ ඉන්න සත්තු කන්න පටන් ගන්නවා. එලිමහනක් ඇසුරු කරගෙන ඒ ගව දෙන ඉන්නවනම් මොකද වෙන්නේ? එලිමහනේ ඉන්න සත්තු ඒ ගව දෙනව කන්න පටන් ගන්නවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, හම ගලවපු ගව දෙන ඇසුරු කරන්න යම් යම් දෙයක්ද ඒ ඒ ආශ්‍රිතව ඉන්න සතුන් ඒ ගව දෙන කන්න පටන් ගන්නවා. දේශනා කරන ඒව මේව කෝහම් භික්කවේ පස්සාහාරෝ දට්ටබ්බෝති වදාමි. පින්වත් මහණෙනි, ස්පර්ශ ආහාරය ගැන දැනගත යුත්තේ ඔන්න ඔය විදිහට කියලයි මං කියන්නේ. දැන් හරි පැහැදිලි නේ? දැන් එතන භාග්‍යවතුන් වහන්සේ ලස්සන දේශනා කරනවා, ගව දෙන යම් යම් තැන කැසුරු කරනවන ඒ ඒ තැන ඉන සත්වයේ ගව දෙනව කන්න පටන් ගන්නවා. පින්වත් මහණෙනි, ස්පර්ශ ආහාරය ඔන්න ඔය විදිහටයි දැක්ක යුත්තේ කියලයි මං දේශනා කරන්න කියනවා. දැන් අපිට මේක අපේ ජීවිතේට සිද්ධ වෙනවද නැද්ද? නිරන්තරයෙන් අර ගව දෙනට සිද්ධ වෙන දේ තමයි අපේ ජීවිතයට වෙන්නේ. ඇයි? අපි ඇස් දෙක ඇරෙන හැම වෙලාවකටම යම් තාක් රූප තියනවා නම් ඇස් හමු වෙයි, ඒව පේන එක වළක්වන්න අපිට පුළුවන්ද? බෑ. අපි ඇස් අරිනකොට අපි හමු වෙ තියෙන අකමැති රූපයක් නම් ඒක පේන්න එපා කියලා අපිට වළක්වන්න පුළුවන්ද? බෑ. අපි ඇස් දෙක බිඳිලා නැත්තම්, ඇස් දෙක වැඩ කරනවා නම්, අපේ ඇස් සමයේ රූපේ තියෙනවා නම්, අපේ අවධානය මානසිකාර ඒ තුළට යොමු වෙලා නම්, ඒ තුළ අපි ඒක දැනගන්නවා කියන දේ සිද්ධ වෙනවා. කනට අපිට අපේ කන හොඳට ඇහෙනවා නම්, යම් තාක් ඇහෙන මාන ශබ්ද තියෙනවා නම්, ඒ සියලු ශබ්ද ඇහෙනවා කියන දේ සිද්ධ වෙනවා. අර ගව දෙන බහිනවා නම් වතුරට සැනසිල්ලා කියලා හිතාගෙන වතුරේ ඒ යවට යම් තාක් සත්ත්ව ඉන්නවා නම් කනවා කියන දේ සිද්ධ වෙනවා. අපි ආහාර ගන්නකොටත් එහෙමයි. දැන් හොඳට බලන්න, අපි ආහාර ගන්නකොට අපි ඒ ආහාර එක අපි ගන්න වෙලාවට යම් තාක් රසවල තියනවා නම් ඒ සියලු රස අපිට දැනෙන්නේ නැද්ද? අපි අකමැති තිත්ත රස තියෙනවා, අපි අකමැති කහට රස තියෙනවා, එහෙම නැත්නම් ලුණු වැඩි ආහාරයක් ලැබෙනවා. අපි ආහාරයට ගන්නකොට ඒවා අඩුවෙන් දැනෙන, ඒවා නොදැනී ඉන්න කියලා අපිට වෙන් කරන්න පුළුවන්ද? බෑ. ස්පර්ශය හට ගන්නවද යම් යම් තාක්? ඒ හැම වෙලාවකම ඒ තුලින් ලැබෙන දේ අපිට මේ අපේ ජීවිතේට එකතු වෙනවා. මේක ලස්සනට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, පස්සේ භික්ඛවේ ආහාරේ පරිඥාතේ තිස්සෝ වේදනා පරිඥාතෝ හොಂತಿ. පින්වත් මහණෙනි, ස්පර්ශ ආහාරය ගැන සම්පූර්ණයෙන් අවබෝධ කළොත් ත්‍රිවිධ වේදනාව සම්පූර්ණයෙන්ම අවබෝධ කළා වෙනවා. එහෙන දැන් මේ කියන්නේ මොකද්ද? දැන් අපි ඉස්සෙල්ලාමකෝ භාග්‍යතුනාසේ පුත්තමංස සූත්‍රයේ මුලින්දෙම කිව්වා, මේ කබලින්කාර ආහාර අවබෝධ කරොත් එය පංචකාම ගුණික රාගයම ප්‍රහාණය කරනවා කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? කබලින්කාර ආහාරය අත්දකින්න තියෙන්නේ ඒක ඇහින් දැකලා. අපිට ඇහෙන් දැකෙන්නේ නැතු ඒ ආහාරය අත්දකින්න පුළුවන්ද? බෑ. එක්ක ඒ ආහාර ගැන කනින් අහලා, නාසයෙන් ආග්‍රහණය කරලා, ඊට පස්සේ දිවෙන් රස විඳලා, ඒ කයට පහස ලබලා, ඒ කියන්නේ අපි දැන් අපි සීතල කරලා ගන්න ආහාරයක් රසණින් ගන්නවද? නෑ. අපි කියන මේක කූල් කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මොකද්ද? ඒ පහස අපි අත් විඳින්නේ, ඒ ආහාරය අපි අත් විඳින්නේ කයින් පහස ලැබලා. දැන් අපි කියන අපිට ඒකක් ගත්තොත් මේක නිවිල වැඩි කියනවා. ඒ කියන්නේ මොකද්ද? ඒ කබලින්කාර ආහාරේ ගොරෝසු හෝ වේවා සියුම් හෝ වේවා, ඒක අපි අත් විඳින්නේ අත් දකින්නේ මේ කය තුලින්. එතකොට මේ ඇස කන් ආසය දිව කය පරිහරණය කරලා තමයි අපි මේ ආහාරය අත්විඳින්නේ. එතකොට යා මේ ආහාරය හොඳටම නුවණින් විමස විමස අවබෝධ කරන්න ගියොත් එයාට දකින්න ලැබෙන්නේ මොකද්ද? අවබෝධ කරන්නේ පංච කාමයේ කෙරෙහි තියෙන රාගය. එතකොට ආහාරයට කෙනෙක් ආසයි. අපේ හිතේ ආහාරයට අපේ ආහාරයට ආසයි කියලා හැඟීම එනකොට එතන තියෙන්නේ මොකද්ද? ප්‍රියමනාප රූපය, ප්‍රියමනාප ශබ්දය, ප්‍රියමනාප සුවඳ, ප්‍රියමනාප රසය, ප්‍රියමනාප පහස. ඕක තමයි කෙනෙක් අවබෝධ කරන්නේ. ආහාර වේල අවබෝධ කරලා අනාගාමි වෙනවා කියන්නේ පංචකාම ගුණ අවබෝධ කරලා එයා ඒ කෙරෙහි තියෙන ඇල්ම දුරු කරනවා. ඒ වගේම භාග්‍යතුන්ස් දේශනා කරන මේ ස්පර්ශය. දැන් ස්පර්ශය අපිට දැන් අපි කොච්චරවත් අපේ මේ ස්පර්ශය වෙවි තියෙනවා. දැන් දැනුත් අපිට කනයි ශබ්දය විඥානය ස්පර්ශය වෙවි තියෙනවා. හැබැයි මෙන්න ස්පර්ශය කියලා කියන්න දෙයක් අපිට තියෙනවද? නැහැ. ස්පර්ශය වුණා කියලා දැනගන්න තියෙන්නේ විඳින්න. ඒකයි භාග්‍යතුන්ස් දේශනා කරන්නේ ස්පර්ශාහාර ගැන සම්පූර්ණයෙන් අවබෝධ කළොත් ත්‍රිවිධ වේදනාවම අවබෝධ කරනවා කියලා. ඒ කියන්නේ ඇසයි රූපය විඥානය එකතු වුණා කියලා අපිට දැනගන්න තියෙන්නේ එක්කෝ අපි මේ වෙලාවට සැපක් විඳිනවා, එක්කෝ අපි දුකක් විඳිනවා, එක්කෝ අපි දුක් සැප රහිත විඳීමක් විඳිනවා. පස්සපච්චා වේදනා ස්පර්ශය නිසා විඳීම හටගන්නවා. එතකොට ඇහැයි රූපය විඤ්ඤාණය එකතු වෙලා තමයි මේක වෙන්නේ කියලා දැනගන්න තියෙන විඳීම තුනේ. එතකොට ඒ ස්පර්ශාහාරය හොයාගෙන හොයාගෙන ගියොත් එයාට අහුවෙන්නේ මොකද්ද? විඳීම. එතකොට විඳීම අවබෝධ කරොත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නත්ති කිංචි උත්තරින් කරණීයන්ති වදාමි. පින්වත් මහණෙනි, මේ ත්‍රිවිධ වේදනාව සම්පූර්ණයෙන්ම අවබෝධ වුණොත් ඒ ආරි ශ්‍රාවකයා හට නිවන පිණි සමතුවෙන් කළ යුතු කිසිවක් නැහැ කියලයි මම කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? අරහත්ත්වයට පත් වෙනවා. මේ ස්පර්ශය අවබෝධ කර ස්පර්ශ ආහාරය හොයාගෙන ගියොත් එයාට අහු වෙන ත්‍රිවිධ වේදනාව. ත්‍රිවිධ වේදනාව අවබෝධ කළොත් එයා අරහත්ත්වයට පත් වෙනවා. විඳීම ගැන දැන් භාග්‍යතුන්ස් දේශනා කරන විඳීම දැන් එයා හොයාගෙන යනකොට එයාට හම් වෙන විඳීම. එතකොට ඒ විඳීම තුලින් එයා ඒ විඳීම නුවණින් විමසන්න ගත්තා. භාග්‍යතුන්ස් දේශනා කරන මේ විඳීම හයියට දිය බුබුලක් වගේ කියලා. වැස්ස වෙලාවට මේ වතුර පිරලා තියෙන තැනකට වතුර බිඳ වැටෙනකොට දිය බුබුලු මතුවෙනවා. හැබැයි ඒ දිය බුබුලු වල දීර්ඝායුෂ තියෙනවද? නැහැ. මොහොතින් මොහොතේ දිය බුබුලු බිඳෙනවා. එකක් හටගන්නකොට එකක් බිඳෙනවා. එකක් හටගන්නකොට එකක් බිඳෙනවා. එතකොට මේ විඳීම අන්න ඒ වගේ කියලා දකින්න කියලා. දැන් අපි සැප සතුටින් ඉන්න වෙලාවට අපිට දුක කියන එක තියෙනවද? නැහැ. අපි දුකෙන් ඉන්න වෙලාවට අපිට සැප කියන එක තියෙනවද? අපි උපේක්ෂාවෙන් ඉන්න වෙලාවට සැප දුක කියන දෙක තියෙනවද? නැහැ. එතකොට මේ යම් විඳීමක් තියෙනවද? ඒ වෙලාවට ඒ විඳීම පමණයි තියෙන්නේ. එහෙනම් අපි යමක් විඳිනවද? ඒ හැම වෙලාවකම පෝෂණය ලබන්නේ කුමන ආහාරයේද? ස්පර්ශ ආහාරය. ඕනම දෙයක් අපි විඳින්න නම් ස්පර්ශය වෙවි තියෙන්න ඕනේ. අපි කියමු අපි ආහාරයක් රස විඳිනවා කියලා. එතකොට ඒ ආහාරයේ රස විඳිනවා කියන්නේ අපි ආහාරය අපේ දිවේ ස්පර්ශ වෙවි තියෙන තාක් කල් විතරයි නේද අපි විඳින්නේ. අපි ආහාරයේ ආහාර අරගෙන ඉවරුණාට පස්සේ මොකද වෙන්නේ? ස්පර්ශය එතනින් අවසන්. දිවේ ස්පර්ශය, ඒ හටගත් ස්පර්ශය අවසන්. දැන් අර අපි මීට කලින් ඉගෙන ගත්ත අසුතවන්ත සූත්‍රයේ ඒකෙදි භාග්‍යවතුන් වහන්සේ ලස්සනට දේශනා කරා සැප සහගත විඳීම හටගන්න හේතු වෙන ස්පර්ශයෙන් සැප විඳීම හටගන්න. ඒ කියන්නේ අපිට විඳීමක් හට යම් කිසි ස්පර්ශයක් හටගන්නකොට ඒක අපි කියමු ඇහැමුවට රූපයක් පැමිණෙනකොට ඒ පැමිණෙන රූපයේ තියෙන්නේ අපේ සතුට උපද්දවන දෙයක් නะ. එතකොට අපි කියමු අපි වන්දනාවේ යනකොට අපි ඔන්න ස්වර්ණමාලි මහාසෑය වන්දනා කරන්න යනවා. එතන මහාසෑය දකිනකොටම අපිට මොකද වෙන්නේ? ඇහැයි රූපයයි විඥානයයි එකතු වෙනවා. ඒ එකතු වෙනකොට එතන තියෙන්නේ හයියෝ කියලා දුක ඇති වෙන මහා එපා වෙන දර්ශනයද? නැහැ. එතන අපිට ලොකු ප්‍රීතියක් ඇති වෙනවා. අපිට අපේ ශාස්ත්‍රඥ වහන්සේ මතක් වෙනවා. එළන් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා මතක් වෙනවා. එතන රහතන් වහන්සේලා වැඩ හිටිය විදිය මතක් වෙනවා. ඊළඟට එතන සිදුවිච්ච සුන්දර දර්ශන භාග්‍යතුන් වහන්සේ ප්‍රාතිහාර්ය පාපු විදිය ධාතුන් වහන්සේලා ඒවා ඔක්කොම මතක් වෙනවා. ඒතර එතන මොකද ඇති වුණේ? සැපසහගත විඳීමක් හටගන්න ස්පර්ශයක් එතන ඇති වුණා. ඒතර ඒ නිසා හටගන්නා සැප විඳීම ඒකත් ආහාරයක්. ඒ ආහාරයත් අපිට උපතක් කරා යන්න උදව් කරනවා. අපේ පැවැත්ම පෝෂණය කරනවා. ඒතර නමුත් එතන අපිට තියෙනවා පුණ්‍ය වූ සංස්කාරයක් උපදින ස්පර්ශයෙන් හටගන්න ආහාරය. ඒතර මේ වගේ තමයි දැන් අපි යනකොට අපි කියමු පාර කෙනෙක් ඇක්සිඩන්ට් වෙලා ඉන්නවා දකින්න. එසේ වාහනේ වලට යට වෙලා ලේ පෙරිලා මේ ඔළුව කුඩු වෙලා විනාශ වෙලා ඉන්නවා දකින්න. එහෙම නම් එතන අපිට තියෙනවද සැපක් උපදවන දෙයක් නැහැ. අපේ හිතේ ලොකු සංවේගයක්, ලොකු දුකක්, ලොකු පීඩාවක් ඇති වෙන දර්ශනයක් තමයි එතන තියෙන්නේ. එතන ඒත් ස්පර්ශයේ හටගත්තා කියලා දැනගන්න තියෙන්නේ මොකෙන්ද? විඳීමෙන්. විඳීමෙන් තමයි මේ ස්පර්ශය හොයාගෙන යනකොට යට හම්බ වෙන විඳීම. මෙන්න ඇහැ, මෙන්න රූපේ, මෙන්න විඥානය කියලා අපිට මේ ස්පර්ශය අල්ලන්න බෑ. විඳීම තමයි හටගන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරනවා මේ විදිහට ස්පර්ශ ආහාරය කෙනෙක්ට මේ හොඳට දකින්න කිව්වා. ඒ කියන්නේ ඇහැයි රූපයයි විඤ්ඤාණයයි එකතු වෙනකොට දකින්න කිව්වා. හැම ගහපු ගව දෙනක් විඳින වේදනාවක් වගේ. ඇයි එතනින් එහාට ගැලවෙන්න බැරි? අපි කොච්චර මානසිකව දැන් අපේ ජීවිත ආපස්සට එල්ල බලද්දි හිතන්නේ අපි අකමැති දර්ශන තියෙන තැන්වල අපිට විඳ විඳ ඉන්න සිද්ධ වෙලා නැද්ද? අපිට ඉන්න සිද්ධ වෙලා තියෙන විතර අපි හිතනවා අයියෝ මේ එතන යන්න තිබ්බනම් මට අපිට යාගන්නත් බෑ එතන. එතනින් ඉන්න වෙන. එතකොට ඒ විඳ විඳ වෙන්නේ මොකක් තියෙන තාක්කල්ද? ස්පර්ශය තියෙන තාක්කල්. අර ගව දෙන හැම ගෙහුවා වගේ. එහෙනම් අපිට කවදාවත් හැබැයි අපි පරිසරය වෙනස් කරන්න හදන ගොඩක් වෙලාවට අපි අකමැති අය ඉන්නවා නම් අපිට අකමැති දේවල් අහන්න ලැබෙනවා නම් අපි හිතනවා මෙතනින් ගිහම මේ ප්‍රශ්න ඉවරයි කියලා. ඊළඟට අපි අකමැති කෑම බීම තියෙනවා නම් අපි හිතනවා මේක කනතුම වෙන දෙයක් හැවන්න මට මේ ප්‍රශ්න ඉවරයි කියලා. අපි අකමැති අපිම රස්නේ වෙලාවක් තියෙනවා. අනේ ගිහලා සීතල තැනක හිටියනම් මේ ප්‍රශ්න ඉවරයි කියලා අපි හිතනවා. සීතල වෙලාවලට මේ රස්නේ තියෙන තැනට ගිහින් හිටියනම් ඉවරයි කියලා අපි හිතනවා. මේම අපි හැම වෙලාවෙම බලන පරිසරය වෙනස් කරන්න. හැබැයි ඒ වෙනස් කරන එක විසඳුම සාර්ථකද අසාර්ථකද කියලා අපිට භාග්‍යතුනස් මේ උපමාව නුවණින් විමසලා බැලුවොත් තේරෙනවා. ඒක සාර්ථකයිද අසාර්ථකයිද? අසාර්ථකයි. ඇයි? ගව දෙන හිතනවා මම මේ බිත්තියට හේතු වෙලා ඉන්න නිසායි සත්තු කන්නේ කියලා වතුරට බහිනා. සාර්ථකයිද? නෑ. ඊට පස්සේ එයා හිතනවා වතුර ඉන්න නිසායි මට මේ වේදනාව. එයා හේවනකට යනවා. සාර්ථකයිද? ඇයි හේතුව? පරිසරයේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. එයාගේ හැම නැති එක. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ පරිසරයේද? නෑ. අපි සසල යනකම් අපිට මේ ලෝකේ තියෙන දේවල් දකින්න ලැබෙනවා කියන එක සිද්ධ වෙන දෙයක්. ලෝකේ තියෙන ශබ්ද අහන්න ලැබෙනවා කියන එක සිද්ධ වෙන දෙයක්. තියෙන ගඳ සුවඳ විඳින්න වෙනවා කියන එක සිද්ධ වෙන දෙයක්. කන්න වුණ තියෙන කෑම බීම වලින් විඳින රස විඳින්න වෙනවා කියන එක සිද්ධ වෙන දෙයක්. අවුව වැස්ස පින්න මේවට මූණ දෙන්න සිද්ධ වෙනවා කියන දේ සිද්ධ වෙන දෙයක්. ඕවගෙන් එන අරමුණු වලින් පීඩා විඳින්න හෝ සතුට විඳින්න හෝ සිද්ධ වෙනවා කියන එක සිද්ධ වෙන දෙයක්. ප්‍රශ්නේ තියෙන්නේ පරිසරයේ නෙමෙයි. මොකද්ද? ස්පර්ශය හට ගැනීම. ස්පර්ශය හටගන්නේ කොමක් නිසාද? ආයතන හයක් තියෙන නිසා. ඇස් දෙකක් ලැබිච්ච නිසා. කන් දෙකක් ලැබිච්ච නිසා. නාසයක් ලැබිච්ච නිසා. දිවක් ලැබිච්ච නිසා. කයක් ලැබිච්ච නිසා. මනසක් ලැබිච්ච නිසා. මේ දේවල් ලැබීම නිසා නම් මේ විඳවන්නේ. අපි පරිසරය මාරු කරා කියලා මේ ප්‍රශ්නේ හරියනවද? නැහැ. S2 තියෙන තාක්කල් S සමුවට රූප පැමිණිලා ස්පර්ශය හට ගන්නවා කියන එක සිද්ධ වෙනවාමයි. කන් දෙක තියෙන තාක්කල් කන හමුවට ශබ්ද පැමිණිලා ස්පර්ශය හට ගන්නවා, විඳීම් හට ගන්නවා කියන එක සිද්ධ වෙනවාමයි. නාසය තියෙන තාක්කල් නාසය හමුවට ගඳ සුවඳ පැමිණිලා විඳීම් හට ගන්නවා කියන එක සිද්ධ වෙනවාමයි. දිව තියෙන තාක්කල් දිව හමුවට රසය පැමිණිලා සැප දුක් උපේක්ෂා විඳීම් හට ගන්නවා කියන එක සිද්ධ වෙනවාමයි. කය තියෙන තාක්ක කය හමුවට පහස ඇවිල්ලා මේ කයේ සැප දුක් උපේක්ෂා විඳීම උපදිනවා කියන එක සිද්ධ වෙනවාමයි. මනසක් ලැබෙන තුරාවට මනසට අරමුණු ඇවිල්ලා ස්පර්ශය හටගෙන විඳීම ඇති වෙනවා කියන එක සිද්ධ වෙනවාමයි. මේ දේවල් සිද්ධ වෙන තුරාවට සසරේ කර්ම සකස් වෙවි යන්න සිද්ධ වෙනවාමයි. එහෙනම් ඒකනම් අපේ සසර ගමනේ උරුමය. මේක අවබෝධ කරලා නිදහස් වීම හැරෙන්න අපිට මේකෙන් පැනලා ගිහිල්ලා බේරෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපිට අපි කෙරෙහි මහත් කරුණාවෙන් අපගේ භාග්‍යවතුන් සීන දේශනා කරා මේ පුත්තමස්ස සූත්‍රයේදී මේ ස්පර්ශය කියන්නේ ආහාරයක්. ඒ ආහාරය දකින්න හරියට හැම ගහපු ගව දෙනක් විඳින දුකක් දිහා බලනවා වගේ ඒක අවබෝධ කරගෙන ගියොත් ඔබ නුවණින් විමසගෙන ඔබට මේ ත්‍රිවිධ වේදනාවම සැප දුක් උපේක්ෂාකින් ත්‍රිවිධ වේදනාවේ යථාර්ථය අවබෝධ කරන්න ලැබෙනවා. ඒ යථාර්ථය අවබෝධ කළත් නත්ති කිංච උත්තරින් කරණීයං වදාමි. එයාට නිවන පිණිස සමුතියෙන් ආය කරන්න දෙයක් නැහැ කියලා තථාගතව අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා. ඒ නිකලසිත් දරාගෙන සසරෙන් මිදුන උතුමන් වහන්සේලා ප්‍රතිඵල ලැබූ දහමක් තමයි අද දවසෙත් අපි ශ්‍රවණය කරේ. ඉතින් මේ දහම අපි සියලු දෙනාටම අපගේ ශාස්ත්‍රඥ වහන්සේගේ සම්බුදු සසුනේ සසර දුකින් අත් මිදෙන්නට ඒකාන්තයෙන් උපකාරයක් වේවා. සාදු සාදු සාදු. මේ දහම අපට කියා දුන්න අප ගුරු දේවයන් වහන්සේට අප සියලු දෙනාගේම ගෞරව ආදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය.